නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආහාරය තුලින් සම්‍යක්දෘෂ්ටික වෙන්නේ කොහොමද, ආහාරය හේතු කොටගෙන සෝතාපන්න ඵලයට පත් වෙන්නේ කෙසේද කියන කාරණාව. මේ කාරණාව විශේෂ කාරණාවක්. ඒකට හේතුව තමයි අද මේ වර්තමානයේ ආහාර වලින් තොර වෙච්ච සත්ත්වෙක් හොයාගන්න බැරි තරම්. එනම් කෑම කන්න නැති කෙනෙක් ඉන්නවා නම් අත්උස්සන්නයි කියලා කිව්වොත් කෝටි 800ක් පමණ අද වර්තමානයේ ජනගහනය ලෝකේ වාසය කරනවායි කියලා සංගණනය කියනවා. හැබැයි ඒ කෝටි 800න් කාටවත් අත්උස්සන්න විදියක් නැහැ, අපි ආහාර ගන්නේ නැහැ කියලා. එනම් මේ ලෝකේ හැමෝම ආහාර වලින් තමයි ජීවත් වෙන්නේ. මේ බව භාග්‍යතුන් වහන්සේ සාක්ෂියක් දරනවා. සබ්බේ සත්තා ආහාර අට්ටිකා කියලා. සියලු සත්වයෝ ආහාර වලින් ජීවත් වෙනවායි කියලා. එනම් මේ කියන ධර්මතාවයට අනුව මේ ලෝකේ පැවැත්ම තියෙන්නේ, අපගේ පැවැත්ම නඩත්තු වෙන්නේ ආහාරය තුලින් නම්. මේක අපේ ජීවිතයේ සම්බන්ධකම් පවත්වන විශේෂ තැනක්. එනම් මේ ආහාරයේ යථාර්ථය දැනගත්තාම, ඒ ආහාරය සම්මාවෙන් දැක්කාම අපි සම්‍යක්දෘෂ්ටිකෙක් බවට පත් වෙනවා. තවත් කෙටියෙන් කියනවා නම් සෝතාපන්න ඵලයට පත් වෙන්න පුළුවන්. මොකද්ද මේ ආහාරවල තියෙන ධර්මතාවය කියලා බැලුවාම ආහාරවල ක්‍රමවේද තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ආහාර පිළිබඳව තියෙන තණ්හාව. ඒක දැනගන්නට ඕනේ. ආහාරවල තියෙන යථාර්ථය දැනගන්නට ඕනේ. ආහාරවලින් නිදහස් වෙන ක්‍රමයේ දැනගන්නට ඕනේ. මෙන්න මේ කාරණා තුන යම්කිසි කෙනෙක් දන්නවා නම් එයා සම්‍යක්දෘෂ්ටිකයි. එහෙනම් අපි අපගේ ජීවිතවල ආහාර ගත්ත වාර ගන්න කොච්චරද කියලා ඇව්වාම ඒක ගණනින් සංගණනය කරන්න බැරි තරම්. තුන් වේල විතරක් නෙමෙයි හතර වේල පස් වේල කන මිනිස්සු පව අද ලෝකේ ඉන්නවා. රෑ 11ට 12ට නැගිටලා අර මීයෝ කුසියේ වළම් පෙරලනවා වාගේ සද්ද නැතුව ගිහිල්ලා ඒ වළම් වල ඉතුරු වෙලා තියෙන දේවල් එකතු කරගෙන එහෙම කන මිනිස්සුත් ඉන්නවා. මොකද ඒ තරම් තමන්ගේ ශක්තිය වැය වෙන ප්‍රමාණය වැඩි නිසා ආහාරවල අවශ්‍යතාවය වැඩි. අද ස්වාමින් වහන්සේලා එක වේලෙන් වළඳන ශ්‍රේෂ්ඨ ස්වාමින් වහන්සේලා ඉන්නවා. දෙවේලක් වළඳන ඊට වඩා ශ්‍රේෂ්ඨ ස්වාමින් වහන්සේලාත් ඉන්නවා. 12න් පස්සේ කාටවත් නොපෙනෙන්න නොතේරෙන්න අවුවෙන්නේ නැතුව වළඳන ඊටත් වඩා ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. ඒක රාජ් පොලිසියටවත් අල්ලන්න බෑ උන්වහන්සේලා කොහොමද වළඳන්නේ කියලා. එන මේ ආහාරවල මේ ප්‍රශ්නය අපි හැමෝටම තියෙන පොදු ප්‍රශ්නයක්. රාතන් වහන්සේලා රාත් බෝධියට පත් වෙලා තියෙන තමන් දාහනේ වළඳන ගමන් ආහාර සංඥාව උපදවාගෙන ඒ ආහාර සංඥාව තුළින් සම්මාව උපදවාගෙන අරියත් බවට පත් වෙලා තියෙනවා. නමුත් අද අපේ ජීවිතවල මේ ආහාරය මේ තරම් සම්බන්ධකම් පවත්නවා. නිතරම අපට මතක් වෙන එක අදහසක් තමයි ආහාරය. අම්මා මතක් වුණත් නැතත් තාත්තා මතක් වුණත් නැතත් ආහාරය මතක් නොවුණා කියලා කිසිම පැය 24කට අපිට කියන්න පුළුවන් කමක් නැහැ නේද? එහෙනම් අම්මා තාත්තා සමහරලාට සති ගණන් මාස ගණන් අමතකනවා. විදේශගත වුණාම කාර්ය බහුල වුණාම දවසට පැය 18ක් විතර වැඩ කරන්න වුණාම ඒ මනුස්සයාට කිසිම දෙයක් මතක් වෙන්නේ නැහැ. හැබැයි ආහාරය අනිවාර්යෙන් මතක් වෙනවා. එහෙනම් මේ ලෝකේ ආහාර වර්ග 4කුත් තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මොකද්ද මේ ආහාර 4 කිව්වාම? අපි ඔදි ව්‍යංජන කියලා, බත් කියලා, පාන් කියලා මේ හදාගන්න ආහාර වලට කියන කබලින්ක ආහාර. අල්ලලා වළඳන්න පුළුවන්. ඒවා කන්න පුළුවන්. ඒ අල්ලලා බලලා විඹලා ස්පර්ශ කරලා කන්න පුළුවන් ඒවට අපි කියනවා කබලින්ක ආහාර කියලා. තවත් ආහාරයක් තියෙන එක තමයි පස්සාර. ස්පර්ශය නිසා ඇතිවෙන ආහාරය. ඊළඟ ආහාරය තමයි සිතවිලි වලින් ගනුදෙනු කරන මනෝ සංචේත ආහාර. දෙවිවරු ප්‍රීතිය ආහාරයක් වශයෙන් ගන්නෙ මෙන්න මේ වගේ ආහාර. ඊළඟ එක තමයි විඥාන ආහාර දැනීමත් ආහාරයක් තමයි. චක්කු විඥානේ සෝත විඥානේ ජීවා විඥානේ ගහන විඥානේ පොට්ටබ්බ විඥානේ කියලා කියන මේ කියන හැම ආයතනයක් තුළම තියෙන ඥානයක් දැනගැනීමේ හැකියාවක් විඥානේ කියලා කියන්නේ දැනගැනීමක්. එහෙනම් මේ දැනගැනීමත් එක්තරා මේ ආහාරයක් ඇටියට තමයි භාග්‍යතුන් වහන්සේ දේශනාවේ සඳහන් කරන්නේ. දැන් යමක් දැනගත්තා. දැනගත්තාම සතුටක් දැනෙනවා, ප්‍රීතියක් දැනෙනවා, අවබෝධයක් එනවා. ඒ තුල තියෙන විඩාව අඩු වෙනවා, පීඩණය අඩු වෙනවා. දැන් ඒක තුලින් අපි සැනසෙල්ලටපත් උනේ නැද්ද? සෑයීමටපත් උනේ නැද්ද? ආහාර තෘප්තිය ලැබිලා. යමක් ඇහෙනවා, ඇහෙනකොට යමක් තේරෙනවා. යමක් තේරුම් නැති නිසා කැළඹිලා හිටියා, පීඩණයෙන් හිටියා, රෑදවල් දෙකෙන් නිදි මරාගෙන කල්පනා කළා. දැන් කාරණාව දැනගත්තාම සිත ඒම සංසුන් වෙලා ගියා, නිවිලා ගියා. පුදුමාකාර තෘප්තියක්, දැන් ආහාර තෘප්තිය ඇවිල්ලා නේද? එහෙනම් චක්කු විඥානය, සෝත විඥානය, ජීවා විඥානය, ගහන විඥානය, පොට්ටබ්බ විඥානය කියලා කියන මේ හැම දෙය තුළින්ම අපට යම්කිසි තෘප්තියක් ලැබෙනවා. ඒක ආහාරයක්. එන ආහාර වර්ග හතරක් තියෙනවා. මෙන්න මේ ආහාර වර්ග හතර තුලින් පවතින ධර්මතාවයක් තියෙනවා. මොකක්ද? දේශනාවේ සඳහන් වෙන වචන තුනක් තියෙනවා. ආහාර සමුදය දකින්නට ඕනේ, ආහාර නිරෝධය දකින්නට ඕනේ, ආහාර නිරෝධ ගාමිනි පටිපදාව දකින්න ඕනේ කියලා වචන තුනක් දේශනා කරනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නය ආහාරය නෙමෙයි, මේ වචනවල තියෙන පැටලවිල්ල. එහෙනම් අර රජ කාලේ රජුරවන්ට අර වදුවල ලියන වාගේ යම්කිසි වචන සල්පයක් ලිව්වම අපිට මොකවත් තේරෙන්නේ නැහැ. දැන් අපි බේතක් ලියනවා, කැලපොත් අරගෙන ඇඹුලෙන් මිශ්‍ර කොට උරගා උෂ්ම ගනු කියලා කියනවා. දැන් මේක කොහොමද අපි තේරුම් ගන්නේ? මේ කතන්දරේ දැන් කාටවත් තේරෙන්නේ නැහනේ. මොකද්ද කැලපොත්? හැඹුල් ගානවා කියන්නේ මොනවද? හැඹුල් ගානවා කියවම අපි මේක පල් කරලා මේක හැඹුලටපත් කරන්න ඕනේ කියලා අදහසක් ගන්න. ඇත්තටම දෙයි දාන්න කියලා මේ කියන්නේ. කැලෑව යදෙන ගහක පොත්ත ගන්න කියලා මේ කියන්නේ. ඒකයි කැලෑ පොත්ත කියලා කිව්වේ. උස්ම ගන්න කියලා කියන්නේ මේක රත් කරලා වාෂ්ප කරලා ඒක හුමාලය කරලා ඒක ශෝෂණය කරන්න කියලා මේ කියන්නේ. ඒක මේ ලෝකෙ කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඇයි එහෙම ලියන්නේ? Tamange ඒකේන ඖෂධවල තියෙන ගුරුමුස්තිය. ආයුර්වේද ගුරුමුස්තිය තියාගන්න පටලවල තේරෙන්නේ නැති විදිහට ලියනවා වාගේ සමහර සූත්‍රවල තියෙන වචන දැන් ආයුර්වේදවල තියෙන ඒ ලිපි ලේඛන වගේ තමයි වෙලා තියෙන්නේ. දැන් ආහාර සමුදය දැනගන්න කියලා කිව්වම දැන් අපි බලනවා මේක සමාජයේද සමුදය කියලා කියන්නේ සමුදායක්ද? එහෙම නැත්නම් මොකද්ද මේ ප්‍රශ්නේ කියලා රට පටල ගන්න නැද්ද? බෞද්ධ පින්වතුන්ටත් මේ වචන පැහැදිලි නැත්නම් තේරෙන්නේ නැත්නම් ඒකට අටුවාටි කටිප්පණේ වලින් විස්තර කරන්න ඕනේ නම් අන්‍යාගමිකයන්ට මේ සමුදය කියන වචනේ කිව්වම මොනතරම් පැටලවිල්ලක් ඇති වෙනවද? ඒකනේ මේ ශාසනය තුල මෙච්චර ආර්යවරු ඉඟ වෙලා තියෙන්නේ. ඇයි ඒ සෝතාපන්න වෙන්නේ නැත්තේ? අනාගාමි හරියත් වෙන්නේ නැත්තේ? වැඩිපුරම තියෙන ප්‍රශ්නේ ධර්මයේ නෙමෙයි. ඒ ධර්මයේ කියන වචනවලයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. සමුදය කියලා කියන්නේ තණ්හාව කියන එක. ආහාර පිළිබඳව යම්කිසි කෙනෙකුට තණ්හාවක් තියෙනවා නම් අන්න ඒක තමයි ආහාර සමුදය කියන එක අපි දැනගන්නට ඕනේ. මෙච්චරයි මේක තුල තියෙන යථාර්ථය. තණ්හාව කියන්නේ මොනවද? දැඩි රුචිය, අවශ්‍යතාවය, උවමනාවය. මෙන්න මේකට තමයි තණ්හාව කියලා කියන්නේ. එහෙනම් අපි යම්කිසි ආහාරයක් දැක්කම කෙල හලනවා අපි. මඟුල් ගෙවල් වලට ගියාම හොඳට දකින්න පුළුවන් පොලිමේ මිනිස් ඉන්නවා. ඉස්සරහා මිනිස්සු බෙදනවා, පිටිපස්සේ මිනිස්සු දත් මිටි කරන. බලන්නක අර ඝාත කෑල්ලක් ගත්තා. අර ලොකු හල කෑල්ලක් මේ මිනිස්සයා ගත්තනේ කියලා අර පිටිපස්සේ මිනිසුන්ට තරහා. එහෙනම් ඉස්සරහින කට්ටිය වැඩිපුර බෙදනවා, හොඳ ටික බෙදා ගන්නවා. බිත්තර දෙක තුන බෙදා ගන්නවා කිව්වම පිටිපස්සේ ඉන්න මිනිසුන්ට පිඟාන තියනින්න බෑ, පිඟාන පොඩි කරනවා. ඇයි? තරහා. Tamanට අර තතන්ට ගියාම අවශ්‍ය ටික හම්බෙන්නේ නැති වෙයි කියන තරහා. මේකට තමයි තණ්හාව කියලා කියන්නේ. මෙන්න මේක ආහාර හැම දෙය තුළම තියෙනවා. දානෙකට ගියාම ස්වාමීන් වහන්සේලා දානෙට වැඩම කරලා බලනකොට අනේ අර ව්‍යංජනේ තියෙනවා. මේක ඖෂධීය ගුණයක් තියෙනවා. මේක බොහොම වටිනා ව්‍යංජනයක්. මේක දුර්ලභ ගණයක් දැක්කාම දැන් වැඩිපුර කන්න ඕනේ, වැඩිපුර වළඳන්න ඕනේ, වැඩිපුර ගන්න ඕනේ, යනකොට හොතාගෙන යන්න ඕනේ කියන මානසිකත්වේ නැද්ද? ස්වාමින්වහන්සේලා වැඩිපුර වළඳන්න ඕනේ කියලා හිතනවා. ගී කට්ටිය කොමරේ දාන පින්කම වුණාම මේක වැඩිපුර කන්න ඕනේ කියලා හිතනවා. සමහර කට්ටිය කාල ගෙදර යන්න ඔතාගෙනත් යනවායි කියලා හිතනවා. දැන් මෙතන තියෙන්නේ මොනවද? සම්පූර්ණ ආහාර සමුදයක් නේ මෙතන පවතින්නේ. ස්වාමින්වහන්සේලා ආහාර සමුදේ පවතිනවා, ගිහියෝ ආහාර සමුදේ පවතිනවා, ඒ ආපු ආගන්තුකයෝ ආහාර සමුදේ පවතිනවා. දැන් මේ කියන ධර්මතාවය මෙතන පවතිනවා. මෙන්න මේක දැනගත්තාම තමයි එයා සම්යද්දුත්තික වෙන්නේ, එයා සෝතාපන්න ඵලයටපත් වෙන්නේ. පිණ්ඩපාතේ වඩින ස්වාමින්වහන්සේලා පිණ්ඩපාතේ කරගෙන ඇවිල්ලා ආහාර දෙයක් දැක්කාම සෝතාපන්න උනායි කියලා පියාලා තියෙනවා. පිණ්ඩපාතේ කරගෙන ආපු දාහනේ වළඳනකොට කොහොමද සෝතාපන්න උනේ? දාහනේ වළඳන ගමන් මේක ප්‍රත්‍යක්ෂ උනේ කොහොමද කියලා බලනකොට උන්වහන්සේ මේ දාහනේ පොඩි කරලා වළඳනකොට සමහර දේ ආදාන, සමහර ව්‍යංජන, සමහර පළතුරු වර්ග විවිධ රසවලින් යුක්තයි කියලා අපි දන්නවා. සමහර ව්‍යංජන වදිනකොට ලුණුරා වැඩි, සමහර ඒවා ඇඹුල වැඩි, සමහර ඒවා තිත්ත වැඩි, සමහර ඒවා කාට වැඩි, සමහර ඒවා රස වැඩි, සමහර ඒවා සැර වැඩි. එහෙනම් මේ කියන සමහර රස වදිනකොට තමන්ගේ කය තුලින් සංඥාවක් ඉපදෙනවා. ඒ සංඥාවට කියනවා තණ්හාවයි කියලා. අනේ මේක රසවත්, මේකට වැඩිපුර කන්න ඕනේ. අනිත් ව්‍යංජන ටික අයින් කරලා අර ව්‍යංජනේ අර මුල්ලෙන් රේකෙන් අර පොර හැදලා ගාට ලං කරනවා වගේ අරව හැදලා ළඟට ගන්නවා. සමහර අය ගොඩාක් කැමති පොළොස් ව්‍යංජනේට. අර පරිප්පු ඔක්කොම ටික අයින් කරලා අර පොළොස් එක හැදලා ළඟට ගන්නවා. ඒකෙන් තමයි උන්වහන්සේ සම්පූර්ණයෙන් වළඳන්නේ. මොකද හේතුව? ඒකට ඒ රයික තුල තියෙන රසයට කැමති. දැන් තණ්හාව Taman තුල ඇති වෙලා ආහාර සමුදය දැන් පවතින්නේ. මේක ස්පර්ශ කළේ නැහැ. මේකේන කාරණාව දැනගත්තේ නැහැ. ඒ නිසා තාම සම්මාදිට්ඨියටපත්ුනේ නැහැ. අන්න ඒකේන රාතන් වහන්සේ මේක දැක්කා. සමහර ව්‍යංජනවල ඒ රස වැඩි වෙනකොට, සමහර ව්‍යංජනවල ඒ ස්පර්ශය වැඩි වෙනකොට, අනේ මේක රසයි, මේක ප්‍රියමනාපයි, මේක ප්‍රණීතයි කියන ඒ කියන මානසිකත්වය තුළින් තණ්හාවක් ඇති වෙලා වැඩිපුර වැඩිපුර ඒක වළඳන්න ඕනේ. අනිත් ව්‍යංජන ඉතුරුනොත් විසිකරන බෑ, මේක නම් විසිකරලා බෑ කියලා අමාරුවෙන් හරි ඒ සේරම ටික අවුලලා වළඳනවායි කියලා කියන්නේ. දැන් ඒ කියන තැන ඉන්නේ තණ්හාව. එනම් මේ කියන සෑම ආහාරය තුළම තණ්හාව පවතිනවා, තමන්ගේ කෑම රුචියට සාපේක්ෂව. ඒ තණ්හාව තමයි ඒකේන ආහාර සමුදේ කියන එක අපි මෙච්චර කාලයක් දැනගත්තේ නැහැ, දැන් දැනගත්තා. එහෙනම් ආහාරය ගන්නකොට, කැමති ආහාර දකින්නකොටම අපි තාම මිත්‍යා දෘෂ්ටියේ ඉන්නේ. සාම නිවැරදි එක දැක්කේ නැහැ. මේ ආහාර සමුදේ අපි ස්පර්ශ කළේ නැහැ. ආහාර පිළිබඳව තියෙන තණ්හාව අපි තුල තාම තියෙනවා. ඒ රුචිය තියෙනවා, කෑදරකම අපට තියෙනවා. ආහාර සංඥාව ඉතෙනකොට අපට මේ ලෝකෙත් මොකවත් මතක නැහැ. ඕනතරම් මේක කන්නමයි හිතෙන්නේ. ආහාරවල අවශ්‍යතාවයේ ඉතෙනකොට කොළොහිටන් අපි කන්න සූදානම් වෙනවා, අලහිටන් කන්න සූදානම් වෙනවා. මොනවා වුණත් කමන්නේ, බඩගින්න නිවනවා නම් කාලා දානවා. එනම් මේ ආහාරය කියන එක සංඥාවකින් සිතුවිල්ලකින් ආවන්, කතා කරනකොට වචන වලින් යවුනන්, අපි තුල හදාස පාල වුණන් අපට වාව ගන්න බෑ, ඉවස ගන්න බෑ. එහෙනම් මේ කියන්නේ තණ්හාව තාම අපේ සිතේ පවතිනවා ආහාරය පිළිබඳව. ආහාර වලට කැමැත්ත, තණ්හාව, රුචිය, ප්‍රියතාවයේ අවශ්‍යතාවයේ බලාපොරොත්තු කියන මේ හැමදේ තුළින්ම මේ ආහාර සමුදේ නඩත්තු කරන්නේ. ඇයි මේ ධර්මතාවය මෙච්චර කාලයක් කැම කාලා අපිට තේරුම් නැත්තේ? අවුරුදු ගාන මානකම ඉඳලා දන් වළඳලා අපිට මේ ආහාර සමුදේ ගැන අපට වැටහිලා නැහනේ. ආහාර නිරෝධය කියලා කියන්නේ මොකවත් නෙමෙයි, ඒක සම්මාවෙන් දකින්නවා කියන එක. යථාර්ථය දකිනවා, ආහාරයේ යථාර්ථය දකිනවායි කියලා කියන්නේ ආහාර නිරෝධය දැක්කයි කියන එක. දැන් අපිට තේරෙනවා ආහාර නිරෝධය දකිනවායි කියලා කියන්නේ ඒක නැති කරලා දාන ආහාර නිරෝධගාමිනී පටිපදාව කියලා එකක් කාලා තිනවනේ අපි. නිරෝධ සමාපත්තිය කියලා එකක් වඩනවනේ අපි. ඒ නිසා ආහාරවලින් නිදහස් වෙනවා. අදින් පස්සේ ආහාර ගන්නෙ නැහැ කියන තැනටපත් වෙන්න ඕනේ කියන සංඥාව තමයි හදන්නේ. ආහාරවලින් ඈත් වෙන්න ඕනේ කියලා සමහර කට්ටිය ආහාර අඩු කරනවා. මොකද කියවම ආහාර නිරෝධය වඩනවා. කෙසෙල් ගෙඩි භාගයක් දෙන්න, ආහාර හැඳි දෙකක් දෙන්න. ඇයි? එයා ආහාර නිරෝධය වඩනවලු. ඇත්තටම ආහාර නිරෝධය කියන්නේ බත් ප්‍රමාණය අඩු කරනවා, පාන් ප්‍රමාණය අඩු කරනවා, කැවිලි පැවිලි අඩු කරනවා, ගිලම්පස අඩු කරනවා කියන එක නෙමෙයි. ආහාර නිරෝධය කියන්නේ එක වේලක් වළඳලා ගායට ඉන්න එක නෙමෙයි. වේල් දෙකම හොඳට වළඳනවා. හැබැයි ඒක තුළ තියෙන යථාර්ථය දැනගන්නවා. මොකද්ද යථාර්ථය? සම්මාවෙන් දකිනවා ඒ ආහාරය. එහෙනම් සම්මාවෙන් මොකද්ද මේ දකින්නේ? මේ කයේ පැවැත්මට ආහාර ඕන මිසක් ආහාර වෙනුවෙන් කය පවත්වන්නේ නැහැ. ජීවත් වෙන ආහාර ගන්නවා මිසක් ජීවත් ආහාර වෙනුවෙන් ජීවත් වෙන ක්‍රමයක් මම හදන්නේ නැහැ. මෙන්න මේක තමයි සම්මාව. මේක දකින්න පුළුවන් නම් වේල් දෙක ප්‍රශ්නයක් නෙමෙයි. අද අපි සමහර වෙලාවට දවල් දාණය ගේන්න යන අසවලා කියලා පණිවිඩය ලැබුණාම මුළු කයම දඟලනවා. ඇයි? එයා හොඳටම දාන්නේ දෙනවා. ගේසරේ දෙනකොට ආනමාලු කැනක් ගෙනාවා. එහෙනම් පුදුමාකාර ලස්සන දානයක් අද දවල්ට තින්නේ කියලා උදේ දාන ප්‍රතික්ෂේප කරන. ඇයි? මේ කැඳ ටිකක් බඩට වක් කරලා පුරවලා බෑ. මුළු හඩි 20ක් තියෙනවා බඩවැලේ දිග. ඇයි අඩි 20 මිස් කරලා තියාගෙන ඉන්නවා? අර දානය හඩි 20ම පුරවන්න ඕනේ. එහෙනම් මගුල් ගෙදරකට යන්න තියෙනවා නම් අවස මිනිස්සු ගොඩාක් දුට උදේ කන්නේත් නැහැ, දවල් කන්නේත් නැහැ. බලනකොට ගිහිල්ලා තින්නේ මගුල් ගේ කියලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. ඇයි? අර මිනිසුන්ට ඇඩ්‍රස් එක පේන්නේත් නැහැ. ඇයි? උදේ ඉඳලා බඩගින්නේනේ. මගුල් ගෙදර ගිහිල්ලා කෝප්ප හතරක් විතර කන්න ඕනේ කියන මානසිකත්වයෙන් ඒ මිනිස්සයා රෑ කාලත් නැහැ, උදේ කාලත් නැහැ, දවල් කාලත් නැහැ. අර ආරාධනා පත්‍රය අරගෙන මේ මිනිස්සයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහලා ඇයි අර ගොඩ නැගිල්ල පේන්නේ මගුල් ශාලාව වාගේ? මෙන්න මේක තමයි අපේ තියෙන මේ Nirodha Gaminitte අවබෝධය. මේක තමයි ආහාර තණ්හාවේ සංඥාව. අපි දන්නේ නැහැ මේකින ධර්මතාවයේ අපි නිතරම ගැටි ගැටි හැලි හැලි ජීවත් වෙන බව. මගුල් ගෙදර ගිහිල්ලා ඕනතරම් කන්න බොන්න පුළුවන්. හැබැයි මගුල් ගෙදර කින ඒ ගොඩනැගිල්ල පේන්න සීය තියෙන්න මොන හරි ඉසලා කාලා ඉන්න එපාය. ඒ අවබෝධයවත් අපට නැහැ. නිරෝධය කියලා කියන්නේ ආහාර නිරෝධය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ වෙන මොකවත් නෙමෙයි. මේකේ යථාර්ථය දකින්නට ඕනේ. ජීවත් වීම පිණිස පමණයි ආහාරය. ආහාර වෙනුවෙන් ජීවත් වෙන ක්‍රමයක් හදන්නේ නැ කියන එක දැක්කනම් එයා ආහාරයේ නිරෝධය දැකලා ඉවරයි. දැන් මේ ආහාරය පෙනදදා උණුණුවෙන් තියෙනවා, රස්නේ හුමාලේ පිට වෙමින් තියෙනවා. හැබැයි ටික වෙලාවක් යනකොට මේක නිවෙනවා, ටික වෙලාවක් යනකොට මේක සීතල වෙනවා, තව ටික වෙලාවක් යනකොට මේක පිළුණු වෙනවා, තව ටික වෙලාවක් යනකොට ගඳ ගන්නවා, තව ටික වෙලාවක් යනකොට පණුව ගන්නවා. පස්සේ මේ පලාතේ ඉන්න බෑ. මේක අසුචි බවට, කුණු ගොඩක් බවට පත් වෙනවා. ඇයි මේ යථාර්ථය දැක්කේ නැත්තේ? මේක තමයි ආහාර නිරෝධය කියලා කියන්නේ. සම්මත් දෘෂ්ටියෙන් අපි මේක දකිනවා. මේක සම්මාවෙන් දකිනවා. හැබැයි මෙච්චර කාලයක් මේ ආහාර නිරෝධය කියන සම්මාව අපි දැකපු නැති නිසා අදටත් මේ පිළිණු වෙච්ච එක හොදලා ඒ බට්ටික පෙරලා නැවත රත් කරලා කන්නේ නැද්ද? මේ නිරෝධය අපි දැකලා නැහැ. මේ නිරෝධය කුමක්ද කියන එක අපිට තේරිලා නැහැ. එහෙනම් මේකේ යථාර්ථය දැනගෙන ඒක නිදහස් වෙනවා. නිදාසෙන්නේ මොනවද? ඇලීමෙන් ගැටීමෙන් නිදාසෙනවා. මේකට තමයි වචනයක් තියෙන්නේ, Nirodha Gamini Patipadawa. ආහාර Nirodha Gamini Patipadawa කියලා කිව්වහම අපි බලනවා මේ ආහාරය නිරෝධ කරලා ඒකෙන් නිදාසන ක්‍රමවේදයක් කියලා. නෑ, ආහාරයෙන් නිදාසීමං. ආහාරයෙන් නිදාසෙනවා නෙමේ, ආහාරයෙන් නිදාසීමං. මොකද එකම වචනේ තුල අර්ථ දෙකක් තියෙන්නේ. ආහාරයෙන් නිදාසෙලා නැහැ, ඒක තුල තියෙන බැඳීමෙන්, ඒක තුල තියෙන හැලීමෙන් ගැටීමෙන් නිදාසෙලා. නිරෝධගාමිනී පටිපදාව කියලා කියන්නේ ආහාරවල පවතින ඒ තණ්හාව දැනගන්නවා. ඒ තණ්හාව තුලින් ආහාරයේ යථාර්ථය තේරුම් ගන්නවා. තේරුම් ගත්තට පස්සේ අවශ්‍යතාවයෙන් නිදහස් වෙනවා. ඒ ඇලීමෙන් ගැටීමෙන් නිදහස්ලා ආහාරය ගන්නවා. තථාගතයන් වහන්සේත් ආහාර ගත්තා. පිරිණිවන් පානකම් 80 මා ශ්‍රාවකයෝ පිරිණිවන් පානකම් පිණ්ඩපාතේ ගියා. ඒක අපි ආලා තිනවා, දේශනාවේ සඳහන් වෙනවා. ඇයි මේ සෝතාපන්න ඵලය, මේ කියන සම්‍යක් දෘෂ්ටිය, මේ කියන මාර්ගය අපි මෙච්චර කාලයක් නොදැක්කේ? මේ වෙනකොට උදේ දානේ වළඳලා ඉවරනම් අපි මේ දානේ වළඳනකොට මේ කාරණාව දැක්කද? අද විශේෂ ආහාරයක් තිබුණා, ඒකේ රස දැනුණා. ඒ රස දැනෙනකොට මට තේරුණා ඇයි මේ රස මම වෙනම හඳුනාගත්තේ. මෙතන ඒකේන ලෝභය තියෙනවා, ඒකේන තණ්හාව තියෙනවා. එහෙනම් මේ ආහාර සමුදයද කියලා බලනකොට එතන ආහාර සමුදයක් නෙමෙයි තිබිලා තියෙන්නේ. කයට ලුණු අවශ්‍ය වෙලා තිබුණා. ඒ ව්‍යංජනයේ ලුණු තිබුණා. ඒ අවශ්‍යතාවයේ තියෙන නිසා ඒකට වැඩිපුර කයට තිබුණා. අන්න ඒ Nirodhe දැක්කා. මේ දැන් විනාඩි 10කට 15කට කලින් වළඳපු මේ දානිය තුල ඒ Nirodhe යථාර්ථය දැක්කා. මේක ඇත්තටම තණ්හාව නෙමෙයි. කයට අවශ්‍ය යම්කිසි රසායනික ගුණයක් තියෙනවා නම් ඒ ගුණය පවතින්නේ මොන ව්‍යංජනයේද? ඒ ව්‍යංජනයේ කයට ලැබෙනකොට ඒක වැඩිපුර අනුමත වෙනවා, වැඩිපුර දැනෙනවා කයට. මේක තමයි මේකේ යථාර්ථය. ඒකේ රස නිසා ගන්නව නෙමෙයි, අවශ්‍ය නිසා ගන්නවා. අන්න සම්යද්දෘෂ්ටියෙන් ඒක දැක්කා. ඒ ආහාරය වෙනුවෙන් අපි ජීවත් වෙනවා නෙමෙයි, ජීවත් වීම සඳහා කය අවශ්‍යතාවයට මේක ගන්නවා. සම්යද්දෘෂ්ටිකෙන් ඒක දැක්කා. නිරෝධගාමිනීත්වෙන් කොහොමද ඒක අයින් කළේ අවශ්‍යයි කියලා දැනුණාම ඒ රස දැනෙන ප්‍රමාණය අඩු කරා මේ ව්‍යංජනය අතින් අයින් කළා. ඒක අපට අවශ්‍ය නැහැ. ඇයි? ඒක අවශ්‍ය තරම් ලැබිලා ඉවරයි. එහෙනම් දාණයෙන් විශාල ප්‍රමාණයක් ඉතුරු වුණා. ඒකේ තිබුණේ සම්පූර්ණ ව්‍යංජන. ඒ ඉතුරු කරපු ව්‍යංජන තමයි ඒකේන ව්‍යංජන. බලන්න, ආහාරය ගත්තා, ඒකේ ආහාර සමුදය දැක්කා. ඒ ආහාර සමුදය තුලින් ආහාර Nirodhe දැක්කා. ඒ Nirodhe තුලින් ආහාර Nirodhagamini පටිපදාවක් දැක්කා. මේක විනාඩි 10කට කලින් වෙච්ච සිද්ධියක්. එහෙනම් ජීවිත කාලය පුරාවටම අපි උදේට දානි ගන්නවා, දවල්ට දානි ගන්නවා, අවස ගිලම්පස ගන්නවා. ඇයි? මේකේන ආහාර පිළිබඳව මේ ධර්මතාවය දැක්කේ නැත්තේ? ආහාර දෘෂ්ටියෙන් අපි නිදාසුන් නැත්තේ? ඇයි අපි තාම සම්යද්දුත්තික කට්ටිය බවට පත්ුන් නැත්තේ? මෙන්න මේ කාරණාව, මේකෙන යථාර්ථය අපිට දකින්න පුළුවන් නම් මේ තුලින් අපගේ සෝතාපන්න ඵලය අපිට උරුම වෙනවා. අවුරුදු 20ක් බත් කෑවා, අවුරුදු 25ක් බත් කෑවා, අවුරුදු 40ක් බත් කෑවා, අවුරුදු 70ක් බත් කෑවා කියලා අපි වார்த்தාව පීඨවලා තියෙනවා. හැබැයි එක බත් වේලකින්වත් මට සෝතාපන්න වුණේ වෙන්න බැරි වුණා, මට සම්යද්දුට්ටික වෙන්න බැරි වුණා කියන එක මොනතරම් නින්දාවට ලැජ්ජාවට කාරණාවක්ද? මේක ගැන කවදාද අපි කල්පනා කළාද? මෙච්චර බත් කාලාත්, අපිට මෙච්චර පාන් කාලාත්, මෙච්චර පළතුරු කාලාත්, මේ තරම් ලොරි ගණන්, බවුසර් ගණන්, ගිලම්පස වළඳලාත්, තේපැම් බීලාත් අපට බැරි වුණානේ තාම සෝතාපන්න වෙන්න. එහෙනම් අපි මොනතරම් දුර්වල චරිතයක්ද? මෙන්න මේ අඩුපාඩු නිවැරදි කරන්න ඕනේ. මේකේන දුර්වලකම් අපි නිවැරදි කරන්න ඕනේ. ඒකට මේකේන ආර සංඥාව තුළ පවතින මේ සම්යද්දෘෂ්ටි අපි වඩන්නට ඕනේ. මේකේන ආර්ය මාර්ගය අපි ප්‍රගුණ කරන්නට ඕනේ. එහෙනම් අපි පරිභෝජනය කරන හැම දේ තුළම මේ සංඥාව තියෙනවා. මේක දේශනාවේ සඳහන් වෙන ධර්මතාවයක් තමයි අද අපි සාකච්ඡා කළේ. හැබැයි මේ ධර්මතාවය තුළ මට තේරිච්ච තවත් දෙයක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේගෙන් ඇවිල්ලා උපාලි තෙරුන් වහන්සේ ආනවා, "පින්වත් භාග්‍යතුන් වහන්සේ, ධර්මය කියලා කියන්නේ මොනවද කියලා අහනකොට භාග්‍යතුන් වහන්සේ උපාලි තෙරුන් වහන්සේට මා කරුණාවෙන් මෙන්න මේම විස්තර කරනවා. උපාලි, යම්කිසි දෙයක් තමන් වඩලා පුරුදු කරලා ඒක තුළ නිවීමක් ඇති වුණාද, ඒ නිවීම මේ ආකාරයටයි මට ඇති වුණේ, මේ විදියටයි තේරුණේ, මේ විදියට ප්‍රත්‍යක්ෂ වුණේ කියලා දේශනා කළාම, තමන්ගේ වචන වලින් විස්තර කළාම, අන්න ඒ විස්තරය තමයිලු සද්ධර්මය. එහෙනම් මේකින ආහාරය තුළ අපි දකපු ධර්මතාවයකුත් තියෙනවා. ඒ ධර්මතාවය තමයි ආහාරය පිළිබඳව තණ්හාව ඇති වුණාම ආහාර සමුදය. ඒ ආහාරය තුළ තියෙන යථාර්ථය දැක්කාම, සම්මාවෙන් දැක්කාම ඒක තමයි ආහාර Nirodhaය. ඒ තුළ පවතින හැලීමෙන් ගැටීමෙන් නිදහස් වුණාම ඒක තමයි ආහාර Nirodhagamini පටිපදාව. අපට තේරිච්ච ධර්මයේ ටිකක් වෙනස් එකක්. යමක් දැක්කාම ඒ දකින සෑම රූපයක් තුළම ලස්සනක් තියෙනවා නේද, වර්ණයක් තියෙනවා නේද, වටිනාකමක් තියෙනවා නේද? අන්න ඒක තමයි රූප තණ්හාව. ඒ රූප තණ්හාව කියන ධර්මතාවේ, රූප සමුදය කියන ධර්මතාවේ බවට පත් වෙලා තින අපි දන්නේ නැහැ. මේ දකින හැම රූපයක් තුළින්ම, හැම රූප සටහනක් තුළින්ම මේ රූප සමුදය අපි ස්පර්ශ කරනවා කියන එක. හැබැයි මේ හැම දෙයක්ම අනුවලි නිර්මාණය වෙලා තියෙන්නේ, හැමතැනම තියෙන්නේ තොරතුරු. ඒවා දකිනකොට එක එක අදහස් පාළ වෙනවා නම් ඒ සෑම අදහසක්ම පාළ වෙන්නේ අපට. ඒ කුසල් වලට අකුසල් වලට අනුව නෙමෙයිද අපගේ ප්‍රඥාවේ ධාරිතාවට අනුව නෙමෙයිද ඒක අවබෝධ වෙන්නේ තේරෙන්නේ මෙන්න මේ සම්මාව දැක්කේ නැ එහෙනම් දැන් මෙතන මොනවද තියෙන්නේ රූප නිරෝධය එහෙනම් එතන රූප සමුදය දැක්කා මෙතන රූප නිරෝධය දැක්කා මෙන්න මේ තුලින් අපි ධර්මානුකූල මේකට බැඳෙනවා ඇලෙනවා ඒක නිසා අපට කෙලෙස් ඇති වෙනවායි කියලා ගැටෙනවා ඒක නිදාසෙන් උත්සාහ කරනවා මෙන්න මේ ධර්මතාවය දකින්න පුළුවන් නම් රූප නිරෝධගාමිනී පටිපදාව මේක තමයි අපට තේරිච්ච ධර්මතාවය අපි මොනවද වැඩුවේ අපට මොනවද තේරුනේ ඒක කියන්න එපා ඒකනේ ධර්මයේ කියලා භාග්‍යතුන් වහන්සේ කියා දේශනා කරන්නේ මේක තමයි අපට තේරිච්ච ධර්මතාවය යම්කිසි කෙනෙක් ඇවිල්ලා කතා කරනවා යම්කිසි කෙනෙක් ඇවිල්ලා යම්කිසි අදහසක් කියන අපට හිතෙනවා අනේ මේ ධර්මතාවය කලින් ආලා තිබුණ නෑනේ ඇත්තටම අත්හරින්න ඕනේ නැද්ද අත්හරින්න ඕනේ නෑ අපි අත්හැරලා ඉන්නවයි කියන එක දැනගත්තාම ඇති ඇයි අපේ ඉඩම් අපේ ඔඩොක්කුවේ තියෙනවද භාර්යාව අපේ සාක්කුවේ ඉන්නවද ස්වාමි පුරුෂයා අපේ සාක්කුවේ ඉන්නවද ළමයි අපේ ඔඩොක්කුවේ ඉන්නවද අපේ ගමන් මල්ලේ අපේ බඩු මුට්ටු ටික තියෙනවද මොකවත් නැහැ නේද මොකවත් අල්ලගෙන නැහැ හැබැයි මේවා මගේ කියන මානසිකත්වයෙන් ඉන්න නිසා තමයි අත්හැරීමක් අවශ්‍ය වෙලා තියෙන්නේ මොකවත් මං අල්ලගෙන නැහැ අල්ලගෙන ඉන්නවයි කියන මානසිකත්වය මං නඩත්තු කරන්නේ කියන ඒ දුර්වලකම තේරුම් ගත්තාම අත්හරින්න මොකවත් ඉතුරු වෙලා නැහැ ඒතුව මං අල්ලගෙන නැති නිසා මොනවද අත්හරින්නේ අත්තරින් ඉසලා අල්ලගෙන ඉන්නපාය මෙන්න මේ ධර්මතාවය එනකොට සන්තෝෂයේ පිනවන්න බැරිතර පුදුමාකාර ප්‍රීතියක් හැම සෛලයක්ම සන්තෝෂ වෙනවා යටිපතුලේ ඉඳලා ඉසමුදුන දක්වා මේ ධර්මතාවය කවුරුත් කිව්වේ නැහනේ සියල්ල මනසෙන් අත්තරින්න කියලා කිව්වා හැමදේම අත්තරින්න නිරෝධ වෙන්න කියලා කිව්වා අත්තරින්න කමටන් ඉටන් දුන්නා මමත් මෝඩෙක් වාගේ මේ හැමතැනම අත්තර අත්තර මොනතරම් දුක් විඳද අල්ලගෙන නැහැ කියලා කවුරුත් මට කිව්වේ නැහනේ අත්තරින්න දෙයක් ඉතුරු වෙලා නැහැ මම බොරුවට මේ මනසින් අල්ලගෙන ඉන්නවයි කියලා එකක් හිතාගෙන ඒ මනසින් අත්තරින්න එකක් පුරුදු කරලා විඩාවක් මේ නඩත්තු කරන්නේ මම මේ මාංශයක් මේ දරන්නේ කියන එක කිසිම කෙනෙක් මට කියලා දුන්නේ නැහනේ මොනතරම් මේක හැයෙනකොට අත්තරියා වාගේ දැනෙනවා මේක හැයෙනකොට මේ වෙනකොට මම පුළුන් රොඩක් වාගේ පාවෙනවා ඒ තරම මගේ මානසික ආතතිය නිදාස් වෙලා ගියා අනේ මේ ධර්මයේ මොනතරම් වටිනවද දැන් බලන්න යමක් ඇයෙනවා ඒ ඇයිච්ච ධර්මතාවයට වටිනාකමක් දුන්නා ඒක උපාදානය කරගත්තා කවදරි රාත්‍රිලා 5000ක් විතර එකතු කරලා කෑගාලා මම මේ ධර්මයේ කියනවා නුඹලා කවුරුත් අල්ලාගෙන නැහැ හැබැයි අල්ලාගෙන නැහැ කියන එක දන්නේ නැති නිසා අත්තරින් එක පුරුදු කරනවායි කියලා මම මේක ලස්සනට දේශනා කරනවා සිරිපාද කන්ද මුදුනේ ඉඳලා ලවුඩ් ස්පීකර් දාලා මුළු ලංකාවටම ඇහෙන්න කෑගානවා ඉන්දියාවේ මායිමට ඇහෙන්න කෑගානවායි කියලා දැන් මේක අල්ලාගත්තාම දැන් මේ ධර්මයට තණ්හාවක් නෙමෙයි මේ ඇදිලා තියෙන්නේ ධර්ම තණ්හාවක් ධර්ම ලෝභයක් ධර්ම මාන්නයක් ඇති වුණා එහෙනම් මේ ශ්‍රවණය තුලින් අපි යමක් ඇදුවා ඒක තමයි ශ්‍රවණ තණ්හාව ශ්‍රවණ ලෝභය ශ්‍රවණ තණ්හාව ඇති වෙච්ච ගමන් ඒ ලෝභය ඇති වෙච්ච ගමන් දැන් ශ්‍රවණ සමුදයක් නිර්මාණය වුණේ නැද්ද ඇයි මේ ධර්මතාවය අපට වැටහුන්නේ නැත්තේ එනා මගේ පෙර කුසල් තිබුණා පෙර පින් තිබුණා මේ ධර්මතාවය ආගන්න මෙච්චර කාලයක් අත්හැරගන්න බැරුව මම දුක් විඳ විඳ අත්හැරියා සමහර අවස්ථාවලදී අත්හරින්න මං ආරණ්‍ය ගත වෙලා හිටියා දසසෙන් සමාදන් වෙලා හිටියා ඒත් මට ඒවා මතක් වෙනවා අත්හැරගන්න බෑ කරපු පින්කම් මගේ සිතවිලි වල මට දඬුවම් කරනවා නිතරම මට වද දෙනවා පින්කම් පව අත්හරින්න බෑ පව් කණුත් අත්හරින්න බෑ අබැයි දැන් තමයි මේව අත්තරින්න මට තේරෙන්නේ අත්තරින ධර්මතාවය මට ඇහෙන්නේ පෙරපින් පාළෝනා පෙර කුසල් පාළෝනා එහෙනම් මේ සත්‍යයගේ පිරිණිවීම දැන් සූදානම් කියලා මට දැනෙනවා මේ සත්‍යය පිරිණිවීමේ කාලෙ පැමිණියා ඒ නිසා තමයි මේ වගේ සද්ධර්මයක් ඇහෙන්නේ මෙන්න මේ සම්මාව දකිනවා හේතුඵල ධාමයේ මේ ධර්මය ඇහෙන්නේ හේතුඵල ධාමයට අනුව තමයි මේ ගනුදෙනු සිද්ධ වෙන්නේ කුසල් අකුසල් වල ක්‍රියාකාරීත්වය නිසා තමයි මේක ඇහෙන්නේ අකුසල් නිසා අරක ඇවුනා දුක් විඳ අත්හැරෙන්න කුසල් නිසා මේක ඇහෙනවා අත්හරින් නැතුව නිදාස් වෙනවා මේ ධර්මතාවය දැක්කාම එයා ඒ ශ්‍රවණය තුල නිරෝධය දැක්කා ඒකට කියන ශ්‍රවණ නිරෝධය බලන්න මොනතරම් සරලද කියලා මේ වචනවල අපේ සම්මාදිටිය තිබිලා සෝතාපන්න ඵලය තිබිලා අපි මේක දැක්කේ නෑනේ මොනතරම් දුර්වලද අපේ බුදුවරු 28 නමක් තිස්සේ ශාසනවල ඇවිදිලා 512028ක් තිස්සේ මේ සංසාරේ ඉපදිලා කෝටි ප්‍රකෝටි අසංකය ආලෝක වර්ෂ වලින්වත් කියන්න බැරි තරම් ඉපදිලා බත් කාලා කසාද බැඳලා ගෙවල් අදලා අම්බ කරලා රජකම් කරලා මොනවද අපි කරලා තියෙන මොකවත් කරලා නැහැ. ඒ තරම් මෝඩකමක් තමයි මේ ලෝකෙ නඩත්තු කරලා තියෙන්නේ. උම්මත්තක ජීවිතයක් තමයි හැමදාම ජීවත් වෙලා තියෙන්නේ. මේක නියතමානිව පිළිගන්න අවංකවම මේ ධර්මතාවයට එකඟ වෙන්න දැන්වත් මේක වඩලා පිරිනිවන් පාන්න දක්ෂ වෙන්න. එහෙනම් මේ ධර්මතාවය එනකොට අනේ මේ ධර්මතාවය මොනතරම් ලස්සනද අත් නොහැර අත්තරින් එකක් කියනවා. එහෙනම් මොකවත් අල්ලාගෙන නැහැ මම. මානසික ප්‍රශ්නයක් මට තිබිලා තින්නේ. මම මානසික ලෙඩෙක් වශයෙන් ඉඳලා තියෙන්නේ. දැන් මේක තේරුණාම මම මොකවත් අල්ලාගෙන නැහැ කියලා Tamanට ප්‍රත්‍යක්ෂ වුණාම දැන් අත්තරින්ද මොකවත් ඉතුරු වෙලා නැහැ. ප්‍රත්‍යක්ෂ වෙනකොටම සියල්ල අත්තරිලා rahat වෙලා ඉවරයි. මෙන්න මේ ධර්මතාවය එයා දකිනකොට එයා ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව අර ධර්මයේ ධර්මයක් වශයෙන් විතරක් ගන්නව නම් ඒක සතාවකාලික ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ධර්මතාවයක් වශයෙන් දකිනකොට දැන් ඒක නිරෝධ වෙලා ඉවරයි. ඒක තමයි සෝතය තුල තියෙන නිරෝධගාමිනී පටිපදාව. ඒකට අපි කියනවා සෝත නිරෝධගාමිනී පටිපදාව. එයා තේරුම් ගත්තයි කියලා. සෝත සමුදය දැක්කා. සෝත නිරෝධය දැක්කා. සෝත නිරෝධගාමිනී පටිපදාව දැක්කා. එතන දර්ශනය දැක්කා. දිට්ටි සමුදය දැක්කා. දිට්ටි නිරෝධය දැක්කා. දිට්ටි නිරෝධගාමිනී පටිපදාව දැක්කා. දැන් මේකේන ධර්මතාවයේ නෙමෙයිද ජීවිත කාලෙම අපි වඩලා තියෙන්නේ? මේකේන ධර්මතාවයේ තුල නෙමෙයිද ජීවිත කාලෙම අපි ජීවත් වෙලා තියෙන්නේ? ඇයි මෙච්චර අපි දුර්වල? මේ තරම් අපට නොතේරෙන්නේ? ලෝකේ තියෙන ලස්සනම කාන්තාව කසාද බඳ ගන්න අපට තේරුණා නම්, ලස්සන කඩවසම් හොඳට අම්බ කරන තරුණයා හොයලා කසාද බඳින්න තේරුණා නම්, අනාගතය අසරණ වෙයි, යනේනම නැති වෙයි කියලා ඒ ආගන්තුක සත්කාර ලබන්න, බේතේ ගන්න, අනාගතය අපි රකබලා ගන්න දරුවා හදන්නත් අපට තේරුණා නම්, හොඳට රම්‍ය සුරම්‍ය සුභවාගේ රස්නෙට එන්න වායු සමීකරණ කාමර හදනවා, සීතලට එන්න හොඳට එලිමානේ රස්නෙට රත් වෙන්න කාමර හදනවා, හොඳට වායුව තියෙන්න හොඳට වායු පාසුකම් තියලා ගෙවල් හදනවා. මෙච්චර ගෙවල් හදන්න අපට තේරුණා නම්, දරුවා හදන්න කසාද බඳින්න තේරුණා නම්, අම්බ කරලා පරම්පරා තුනකට වස්තු එකතු කරන්න තේරුණා නම්, ඇයි මේ පුංචි දේ තේරෙන්නේ නැත්තේ? කිරි බෝතලෙන් කිරි බොන දරුවටත් මේක තේරෙනවා නම් මේ තරම් කෙරුවාවල් කරන රජකම් කරන අපට මේවා තේරෙන්නේ නැහැ කියලා කියන්නේ. මේකට මෝඩකම බොළඳකම කියන්නේ නැතුව වෙන කියන්න වචනයක් තියෙනවා නම් අනුකම්පාවෙන් ඒක අපට කියලා දෙන්න. ඒත් ඊට වඩා වචනයක් අපි දන්නෙත් නැහැ. එහෙනම් අපේ මෝඩකම් මොට්ටකම් වල ප්‍රතිඵල තමයි මේ බුද්ධ ශාසනේ 2600ක් ඉපදිලා මේ වෙනකොටත් යනෙනම නැතුව අතරමං වෙලා දුක් විඳින්නේ. දැන්වත් තම තමන්ට තම තමන් අනුකම්පා කරන්න, තම තමන්ගේ සංසාර විමුක්තියට වැඩ කරන්න, මේකේන ධර්මතාවය වඩන්න, සමුදය දැනගන්න, නිරෝධය දැනගන්න, නිරෝධගාමිනී පටිපදාව දැනගන්න. ඒකට මේ දකින රූපවල, මේකේන සෑම වර්ණවල හැම දෙයක් තුළම ඒ කියන දිට්ටි සමුදය දැනගන්න, දිට්ටි නිරෝධය දැනගන්න, දිට්ටි නිරෝධගාමිනී පටිපදාව දැනගන්න. ඇයිනම වචනයක්ම යාපත් වචනයක් වෙන්න පුළුවන්, අයාපත් වචනයක් වෙන්න පුළුවන්. ඒ යාපත ඇයෙනකොට ඒක තුළ ලෝභයක් ඇති වෙනවා, වටිනාකමක් ඇති වෙනවා. ඒක දාර්ශනික අර්ථයක් තියෙන නිසා ඒක අල්ලා ගන්නවා, මතක තියා ගන්නවා. නින්දාවක්, අපහාසයක්, විවේචනයක් ලැබෙනකොට තරහක් අල්ලා ගන්න නැද්ද? පරිගැනීමක් නිර්මාණය කර ගන්න නැද්ද? ද්වේෂය පටිගියක් ඇති කර ගන්න නැද්ද? මේ හැම දෙයතුලින්ම පරිගැනීමක් තණ්හාවක් තමයි. වටිනා ධර්මකාරණා මතක තියාගන්න එක තණ්හාවක් තමයි. ඒක තුළින් ශ්‍රෝත තණ්හාව දැන් අපි නිර්මාණය කළා. සෝත සමුදය අපි මේ නඩත්තු කරන්නේ. මේකේ යථාර්ථය දකිනකොට, මේකේ සම්මාව දකිනකොට, කුසල් නිසා මේක එනවා, අකුසල් නිසා මේක එනවා, දෙකේම ගනුදෙනුව විතරක් තියෙන්නේ, මොකවත් නැහැ කියන සම්මාවෙන් දකිනකොට දැන් ඇලුනෙත් නැහැ, ගැටුනෙත් නැහැ. අන්න එයා සෝත නිරෝධය දැක්කා. බලන්න කමඨාන මොනතරම් සරලද කියලා. සෝතාපන්න වෙන්න විනාඩියක් දැන් වැඩි කියලා හිතෙන්නේ නැද්ද? එහෙනම් විනාඩියක් වැඩි කියනකොට 2600ක් අවුරුදු මේ ලෝකේ ඇවිද්දයි කියනකොට අපිව ගස් බැඳලා ගන්න වටින්නේ නැද්ද? එහෙනම් මේ තරම් දුර්වල චරිතයක් වෙලා ඉන්න අපි දැන්වත් මේ කමඨාන වඩන්නට ඕනේ. මේ හැමදේ තුළම ඇති වෙලා පැවතිලා නැති වෙලා යන එකක් තියෙන්නේ. මේකේ මොකවත් නැහැ. හැම දෙයක්ම කර්මයේ ගනුදෙනුවක් තියෙන්නේ. මේ හැමදේම හේතුඵල ධාමයට අනුව ක්‍රියාත්මක වෙන්නේ කියලා ඇලෙන්නෙත් නැත්නම් ගැටෙන්නෙත් නැතුව ඒක සිදුවෙන බව දැනගෙන වර්තමාන මොහොත තුළ සීයෙන් හිටියාම සෝත නිරෝධ ගාමිනී පටිපදාව සම්පූර්ණ වෙලා නැද්ද? එහෙනම් රස දැනෙනකොට ඒක තුළින් තණ්හාවකට ගන්නවා. එහෙනම් බලන්න ඒ රස තුලින් ඇතිවෙච්ච જીවාව කොහමද කියන එක જીවා සමුදය තමයි මේ නිර්මාණය කළේ. මේ රස කියන එක කයේ අවශ්‍යතාවයට අනුව දැනෙන එක. කයට අවශ්‍ය මොන රසායනික ද්‍රව්‍යද ඒකට අනුව ඒ රස වැඩිපුර දැනෙනවා. වැඩිපුර පැණි රස කාලා තියෙන කෙනෙකුට කැවිලි කැල්ලක් දෙන්න යට මැටි වාගේ දැනෙන්නේ. වැඩිපුර කයේ ශක්තිය වැවෙලා තියෙන කෙනෙකුට පැණි රස අඩු එකක් දෙන්න යට වැඩි එකක් වාගේ දැනෙනවා. ඇයි වැඩිපුර එක යට අවශ්‍යයි? මෙන්න මේ සම්මාව දකිනවා. පැණි රස මට දැනෙනවා නෙමෙයි කයේ අවශ්‍යතාවයට ඒක දැනෙනවා. එහෙනම් මේක පැණි රස බව හඳුනාගෙන 100ෙන් වළඳනවා. මෙන්න මේ සම්මාව දැක්කාම එයා ඒකින જીවාවල තියෙන ඒ જીවාවල තියෙන Nirodhe දැක්කා. මේක ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ධර්මතාවයක්. කයේ අවශ්‍යතාවය නැති වෙනකොට මේක Nirodha වෙලා යන එකන්, මේකේ අවශ්‍යතාවය නැවත නැති වෙන තරමටම මේක එපා වෙලා යන එකන්, මේක ජීවිත කාලෙම පවතින් නැති එකක් කියලා මෙන්න මේ යථාර්ථය දැනගෙන ඒකෙන් නිදාසුණාම, ඒකෙන් වෙන්ුණාම, නිදාසිලා ඒක පරිභෝජනය කළාම එයා ඒ જીවා නිරෝධගාමිනී පටිපදාව දැක්කා. බලන්න මොනතරම් එක සරලද කියලා. එහෙනම් අපේ නාසයට දැනෙන ගඳ තුවල පවා ඒ ගාන සමුදේ තියෙනවා, ගාන Nirodhe තියෙනවා, ගාන Nirodhagamini පටිපදාව තියෙනවා. මොකද මේ ධර්මතාවය ගඳ දැනෙනවා, සුවඳ දැනෙනවා. අනේ සුවඳයි කියලා අපි බැඳෙනවා, ගඳයි කියලා ඒකට විරුද්ධ වෙනවා. පටිගිය කටිගන බලන්න මේ මනුස්සයාරි ගඳයි නාන්නේ නැහැ, දාඩිය පෙරාගෙන මෙතනවිලා වාඩි වුණා කියලා අපි පටිගිය කරනවා. එහෙම නැත්නම් අපි වෛර කරනවා. දැන් වෛරය තුලින් තණ්හාවක් ඇති වෙලා නැද්ද? පලිගැනීමේ තණ්හාව. අනේ සුවඳයි, හොඳට නාලා, හොඳ සුවඳ විලඳුම්, මේක පිච්චමල් සුවඳ, අරලිය මල් සුවඳ කියලා හරියට උස්ම ගන්නවා. ඒ පැත්තට ඇරිලා හරියට ශ්වසනය කරනවා. ඇයි? හරි කැමැති තණ්හාවක් ඇති වෙලා ඒ ගන්ධයට. මේකට කියනවා ගහන සමුදය කියලා, ගහන තණ්හාව. එහෙනම් ගඳට කැමැති වෙලා ඇලෙනවා. කෙන්මනතම් සුවඳට කැමති වෙලා ගැටෙනවා. එහෙනම් ගඳට කැමති කට්ටිය තමන්ගේ දාඩිය ඉඹින්නේ නැද්ද? තමන් ගලවන අපිරිසිදු වෙච්ච දාඩියෙන් අපිරිසිදු වෙච්ච දේවල් හිඹලා බලනවා. අර අපිරිසිදු ඒවා ඕදණ්ඩ යනකොට හිඹලා බලලා ඕදණ්ඩ දාන්නේ. ඇයි? එයා ගඳට කැමති. සමහර කට්ටිය සුවඳට කැමති. සමහර කට්ටිය සුවඳට කැමති නෑ, ගඳට කැමති. සමහර කට්ටිය ගඳට කැමති නෑ, සුවඳට කැමති. මේ දෙකේම තියෙන ඇලීමක් ගැටීමක් නෙමෙයිද? මෙන්න මේ ධර්මතාවයේ සම්මාවෙන් දකිනකොට මේ ගඳට මම ගැටෙනවා, ගඳට මම හැලෙනවා, සුවඳට මං ගැටෙනවා, සුවඳට මං හැලෙනවා. හැලීමේ ගැටීමේ ධර්මතාවය මන් තුළ පවතිනවා කියන සම්මාව දැක්කාම දැන් මේ ගාන Nirodhe ස්පර්ශ කළා. ඒක දැනගත්තා. ඇලීමෙන් වැඩකුත් නැහැ, ගැටීමෙන් වැඩකුත් නැහැ, දෙකෙන්ම තියෙන පැවත්මක් කියලා ඒකෙන් නිදාසුණාම ගාන නිරෝධගාමිනී පටිපදාවට සම්පූර්ණත්වයටපත් වුණා. බලන්න මොනතරම් ලස්සන ධර්මතාවයක් මේ ශ්වසනය තුළ තිබිලාද, මේ ගඳ සුවඳ තුළ තිබිලාද. මේ ධර්මතාවය මෙච්චර කාලයක් අපි දැනගත්තේ නැහනේ. අපි ජීවත් වෙන හැම මොහොතක් ගානේ අපේ චර්යාව තුළ, අපේ හිරියව තුළ මේක නැද්ද? ඉස්පර්ශය දැනෙනකොට අනි අපේ මුණුබුරා කියලා වඩා ගන්න හිතෙනවා. මුණුබුරා මාන කරලා ළඟ තියාගෙන උරතල් කරන්න හිතෙනවා. ඔඩක්ුවේ තියාගෙන ඔළුව අත ගන්න හිතෙනවා. මුණුබුරා නිතර නිතර මතක් කරනවා. ඒ වයසට කෙනෙක් දැක්කාම ඔළුව අත ගන්නවා, ඇඟ අත ගන්නවා, ඇඟිලි අල්ලලා බලනවා. මොකද එයාට දැන් කිරියෙරෙන්ඩ පටන් අරන් සංකාව එයා තුල දැන් බැබලෙනවා. එයා මාන වෙලා ඉන්නව අමතක වෙලා එයා දැන් කිරි දෙන්න ලෑත්ති මුණුබුරාට, මිනිබිරියට. දැන් මේ මොකද්ද? තණ්හාව නෙමෙයිද? පොට්ටබ්බේ නිසා තණ්හාවක් ඇති වුණා, පොට්ටබ්බේ නිසා සෙනෙහසක් ඇති වුණා, සංකාවක් ඇති වුණා. ඒ තණ්හාවට තමයි කියන්නේ පොට්ටබ්බ සමුදය කියලා. එහෙනම් මේ පොට්ටබ්බ සමුදය අපි මේ ලෝකේ නඩත්තු කරනවා. මේ පොට්ටබ්බ සමුදය තුළ අපි නැවත නැවත මිත්‍යා දෘෂ්ටිය නිර්මාණය කරනවා. මෙන්න මේක දකින්න ඕනේ. ඒ ස්පර්ශය දැනනකොට, ඒ ස්පර්ශය තුළ මම සෙනෙහසට ගොදුරු වෙනකොට, සෙනෙහසේ මායයා මාව ආක්‍රමණය කරනකොට, අනේ මේ ලෝකේ හැමතරම දරුව වෙලා, හැම අම්මා තාත්තටම දරුව වෙලා ඉපදිච්ච කට්ටිය මගේ දරුවන්ටත් දරුව වෙලා ඉපදුනා. ඇයි මට දරුව වෙලා ඉපදුන්නේ නැද්ද? එහෙනම් මට අම්මා තාත්තා වෙලා ඉපදුන්නේ නැද්ද? සහෝදර වෙලා ඉපදුන්නේ නැද්ද? මේ ලෝකේ සෑම කෙනාම හැමෝටම දරුව වෙලා, දෙමව්පිය වෙලා, ඒ හැමෝටම ඥාතියෝ, මිත්‍රයෝ, ඒ සහෝදර වෙලා, එහෙනම් මේ වගේ සංසාරයේ කෝටි ගාණක් ඉපදිච්ච දරුවෙක් තමයි අද මුණුබුරාවසෙන් ඉන්නේ. මේකේ ඇති දෙයක් නැහැ, යථාර්ථයක් නැහැ. මේකට බැඳිලා නිකන් මට භවයක් තමයි හැදෙන්නේ. මේකට බැඳිලා නිකන් ඉපදීමක් තමයි නිර්මාණය වෙන්නේ. මෙතන සෙනෙහසක්වත්, මෙතන බැඳීමක්වත්, ලිංගතුකමක්වත්, සාංකාවක්වත් මොකවත් නැහැ. මෙතන තියෙන සම්පූර්ණ මුලාවක්, මගේ මෝහයක්, මගේ අනවබෝධයක් කියලා මෙන්න මේ සම්මාව දැක්කාම, මේ නිවැරදි දේ දැක්කාම පොට්ටබ්බ නිරෝධය දැන් එයා දැකලා ඉවරයි. ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව, සෙනෙහස මෛත්‍රිය කරුණාව දයාවට වාල් වෙන්නේ නැතුව, සාංකාව සරණ යන්නේ නැතුව එයා ඒකෙන් නිදහස් වුණාම දැන් පොට්ටබ්බ නිරෝධගාමිනී පටිපදාව එයාට දැනිලා නැද්ද? ඒකින ධර්මතාවය දැන් එයා ස්පර්ශ කරලා ඉවරයි නේද? බලන්න අපේ ඇඟට ඒ ලස්සන සිවුරක් වදිනවා. ඒක 31 කඩක් තියෙන සිවුරක්. ඒක වටිනාකම 14,000 ගාණක්, 8,500 ගාණක්, 75,000 ගාණක්. ඒ වටිනාකමත් එක්ක නේද දැන් ඒක ස්පර්ශ කරන්නේ? අනේ මේ සිවුර 5 කඩක්, මේක රුපියල් 1200යි වටින්නේ, මේක රුපියල් 8500ක් වටිනවා, මේක 15,000ක් වටිනවායි කියනකොට ඒ වටිනාකම අත් දෙකින් මලක් වාගේ අරගෙන බොහොම පිළිවෙලට පොරවනවා. ඒට ඇරිලා බලනවා, මේට ඇරිලා බලනවා, රැලි හරියට ඇවිල්ලාද කියලා බලනවා, බිමට වාටි වදිනවාද, ඇයි මේක වටිනාකම වැඩි, තුවාල කරලා බෑ, මේක අපිරිසිදු කරලා බෑ. දැන් මේ තණ්හාව නෙමෙයිද මේ නඩත්තු කරන්නේ? හැඟට දාන සිවුර පවා මේ කියන තණ්හාව, මේ කියන සමුදය, ස්පර්ශ සමුදය, පොට්ටබ්බ සමුදය අපි ගන්නඩත්තු කරනවා. ඇයි මේක තේරෙන්නේ නැත්තේ? ඉසබානවා, රවුල් බානවා, ඉසබාල එතන නියමෙටම බාලා තිනවා. දැන් නම් හරි ලස්සනයි මගේ ඔළුව කියලා ඒ ඔළුව අතගගා සන්තෝෂ වෙනවා. දැන් මේ ඉසබාල තින මේ සිනිඳු භාවයට තණ්හාවක් ඇති වෙලා, මේ තණ්හාව තුලත් එයා ස්පර්ශ සමුදේ නඩත්තු කරනවා, පොට්ටබ්බ සමුදේ නඩත්තු කරනවා. ඇයි මේ දුර්වලකම් අපට වැටහෙන්නේ නැත්තේ? තවත් මේ වගේ මෝඩකම් කොච්චර කාලයක් කරන්නද? මේ වගේ මෝඩ ජීවිතයක් තව භවකීය ජීවත් වෙන්න අපි බලාපොරොත්තු වෙනවද? දැන්වත් මේ රොලකම් හදා ගන්න එපාය. ලබාපු මිනිසත් භවයට පින් සිද්ධ වෙන්න. එහෙනම් අඳින හැඳුම තුළ අපි පොට්ටබ්බ සමුදය නඩත්තු කරනවා, පොට්ටබ්බ තණ්හාව නඩත්තු කරනවා. ඒ සිවුර තුළ මේ තණ්හාව පවතිනවා. ඒ අඳින පළඳින පරිභෝජනය කරන කෝප පිඟන් තවික, ඒ හැම දෙයක් තුළම සෙරපුව පනාව, ඒ උරලෝසුව, ඒ දුරකතනය කියන හැම දෙය තුළම මේ කියන තණ්හාව පවතිනවා. ඒ කියන්නේ ස්පර්ශ සමුදය අපි නඩත්තු කරනවා. කුසලයට මේවා අම්බ වුණා, ඒ නිසා පවතිනවා. තාම කුසලයේ තියෙනවා, අකුසලයට නැති වෙනවා. අකුසලයේ පටන් ගත්ත ගමන් මේ ඔක්කොම හයිමි වෙනවා, අන්සතු වෙනවා. මේ සම්මාව අපි දැක්කද? ලදදෙන් සෑයීමටපත් උනාද? తాවකාලික පරිභෝජනයක් කියලා හිතාගෙන මේවා පරිභෝජනය කළාද? මොකවත් දන්නේ නැහැ. ඇයි පස් කඩ පෙරෙව්වාම විලිවැයෙන්නේ නැද්ද? ඒක 45 කඩෙන් වැවුනොත් විතරද විලිවැයෙන්නේ? ඇයි මේ සම්මාව අපි දැක්කේ නැත්තේ? එහෙනම් මේ විදියට පොරවන්න ඕනේ. අනිත් අයට සාපේක්ෂව මගේ වටිනාකම තියෙන්න ඕනේ. හැමෝටම මේ විදියට ඇඳුම් පිළිවෙල තියෙනවා. මට ඒ වගේ එකක් නැහැ. මමත් ඒවලන්ට සමාන වෙන්න ඕනේ කියන ආත්ම වර්ණනාව, ආත්ම වටිනාකම නෙමෙයිද මේ දෙන්න හදන්නේ? අනිත් අයට සාපේක්ෂව මාන්නයක් නෙමෙයිද නඩත්තු කරන්නේ? හිතුවක්කාරකම, කුඩඟුකම, කාංකාරයන් නෙමෙයිද මේ පෝෂණය කරන්නේ? ඒ හැම දේ තුළින් අපි තණ්හාවක් නඩත්තු කරනවා. ස්පර්ශ සමුදය අපි නිර්මාණය කරනවා. අපි හරි දුර්වලයි. දැන්වත් ඒ දුර්වලකම හදාගන්න තථාගත ගෞතමයන් වහන්සේගේ ශාසනේ රාත්‍රිලා පිරිනිවන් පාන්න පිං සිද්ධ වෙයි. මේ අඩුපාඩු ටික හදාගෙන දැන්වත් රාත් වෙන්න. එහෙනම් මේ වගේ අපේ පරිභෝජන හැම දෙයක් තුළම අපි යථාර්ථය දකිනකොට කුසලයට ඇති වෙලා පැවතිලා අකුසලයට නැති වෙලා නිරෝධ වෙලා යන ධර්මතාවය දකිනකොට එයා ඒකින පොට්ටබ්බ නිරෝධය දැක්කා. එහෙනම් මේවා පවතින්නේ කුසල් තින නිසා, මේවා හයිමි වෙන්නේ අකුසල් තින නිසා. එහෙනම් මේ තින ධර්මතාවය දැක්කාම එයා කුසලයට තව වෙන්නේ නැහැ, අකුසලයට අව වෙන්නේත් නැහැ. තියෙන කිසිම දෙයට අයිතිවාසිකම් කියන්නේ නැහැ. හේතුව එයා දන්නවා කුසලේ ඉවර වෙච්ච ගමන් මේක නැති වෙලා යනවා. එහෙනම් මේක අල්ලගත්තට වැඩක් නැහැ. කුසලේ ඉවර වෙනකොට හඬ හඬා මේක අත්තරින්ද වෙනවා, දාල යන්න වෙනවා, ලේලි ඇවිල්ලා මේක පරිභෝජනය කරනවා, බෑනා මේ සේරම දේපල ටික හිමි කරගන්නවා. එදාට මම කෝටි ගානක දේපල එකතු කරා, කෝටි 500ක වත්කම් තියෙනවා. අර කොයිදෝ ඉන්න බෑනා කෙනෙක් ඇවිල්ලා 500ම වත්කම් ටික අරගෙන දරුවොත් යටත් කරගෙන පාලනය කරනවා. එහෙනම් මේක කුසලයට පැවතුණා, අකුසලයට අන්සතු වුණා. මෙන්න මේ ධර්මතාවයේ දැක්කාම එයා පොට නිරෝධගාමිනී පටිපදාව දැක්කා. එතරම් රාත්තුනා පිරිනිවන් පෑවා. ඒ උත්තමයා නැවත කවදාවත් ඉපදෙන්නේ නැහැ. ඒ කාන්ත වශයෙන්ම එයා නිරෝධ සමාපත්තියට පත් වුණා. එහෙනම් අපේ ජීවිතවල මේ වගේ දුර්වලකම් තියෙනවා, මේ වගේ අඩුපාඩු තියෙනවා. මනෝ සංචේත ආහාරය තුලත් මේක තියෙනවා. හේතුව මනෝ සංචේත ආහාරය තුල මනෝ සංචේත සමුදය අපි දැක්කේ නැහැ, මනෝ සංචේත නිරෝධය දැක්කේ නැහැ, මනෝ සංචේත නිරෝධගාමිනී පටිපදාව අපි දැක්කේ නැහැ. සෑම සිතුවිල්ලක් තුළම තණ්හාවක් තියෙනවා නේද? අනේ මගේ භාර්යාවට පෙම්බැඳිලා අරගෙන ගියා අර මනුස්සයා, අර දුස්සීලයා, අසත්පුරුෂයා මට මේ වගේ කපටිකමක් ද්‍රෝහිකමක් කළා, පලිගණ්ඩ ඇඟ වෙවුලනවා. එයාගෙන් අපි යම්කිසි ගනුදෙනුවක් තියෙනවා, එයාට යම්කිසි පාඩමක් උගන්වන්න තියෙනවා. මේ හැම වෛරයක් තෘෂ්ණාවක් තුළම, හැම ද්වේෂයක් තුළම අපි මේ තණ්හාවක් නෙමෙයිද නඩත්තු කරන්නේ? ඒ අම චෛතසිකය තුළින්ම ධර්මය ගවේෂණය වෙනකොට, අලුත් අරුත් ධර්මතාවයන් අවබෝධ වෙනකොට, අපි යම් යම් ධර්මතාවයන් ස්පර්ශ කරගෙන අපි ආර්ය කෙනෙක් වෙනකොට, සෝතාපන්න සකෘදාගාමි වෙනකොට අපට දැන් තේරෙන ධර්මතාවයන් වැඩි නේද? ඒ වටිනා ධර්මකාරණාවලට දැන් ලෝභය ඇති වෙලා, අර පලිගැනීමට ලෝභය ඇති වෙලා, වෛරයට අපි ලෝභ වෙලා, ද්වේෂයට ඒ ගනුදෙනුවට ලෝභ වෙලා, මේ සෑම සිතුවිල්ලක් තුළම මනෝ සංචේතේම නැත්තම් චෛතසික සමුදයක් මෙතන පවතිනවා. චෛතසික නිරෝධය කියන්නේ මොකද්ද? ඒ සිතුවිලි හැම දෙයක් තුළම යථාර්ථය දකිනවා. මේක ලෝභයට අයිති, මේක අලෝභයට අයිති, මේක ద్వේසයට අයිති, මේක අද්වේෂයට අයිති, මේක මෝහයට අයිති, මේක අමෝහයට අයිති. කුසල් නිසා මේ සිතුවිලි ඇති වෙනවා, අකුසල් නිසා මේ සිතුවිලි ඇති වෙනවා. කුසල් අකුසල් වල ක්‍රියාකාරී ස්වභාවයක් තමයි මේ හැම සිතුවිල්ල කියලා. මේ සම්මාව දැක්කාම, මේ යථාර්ථය දැක්කාම, ඒකාන්ත වශයෙන්ම එයා ඒකෙන චෛතසික නිරෝධය දැක්කා. කුසලයෙන් වැඩකුත් නැහැ, අකුසලයෙන් වැඩකුත් නැහැ. ඒවා ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා, අයිතිය අත්තරිනවා. දැන් මගේ කිව්වාම නේද, චේතනාම්බික්කවේ කම්මං වදාමේ, චේතනාව මගේ නමේ නම් කාටද මේ කර්මය හැදෙන්නේ, කාටද මේ කර්මය පරිසම් දෙන්නේ? අන්න එදාට එයා චේතනා පිළිබඳව නිරෝධගාමිනී පටිපදාව දැක්කා. එහෙනම් චෛතසික සමුදය දැක්කා, චෛතසික නිරෝධය දැක්කා, චෛතසික නිරෝධගාමිනී පටිපදාව දැක්කා. බලන්න සෑම චෛතසිකය තුළින්ම අපේ සෝතාපන්න ඵලය තිබිලා, සකෘදාගාමි අනාගාමි ඵලය තිබිලා, අපගේ රාත් බෝධිය තිබිලා, උදේ ඉඳලා රෑ වෙනකම් අපි මේ අසකන දිව නාසය සමසිතෙන් මේ වඩන්නේ මේකේන ආහාර සමුදය තමයි, ආහාර නිරෝධය තමයි, ආහාර නිරෝධගාමිනී පටිපදාව තමයි. එහෙනම් මේකේන සම්‍යක්දිට්ඨිය, ආහාර සම්‍යක්දිට්ඨිය කියලා කියන මේ ධර්මතාවය අපි වඩන්නට ඕනේ. මේ හැම ආහාර සම්මාදිට්ඨිය තුළම පවතින්නේ සතර සටිපට්ඨානය. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කිව්වොත් ඒක නිවැරදි. තථාගතයන් වහන්සේලාත් කියනවා මේ අතර ආර මේ දෘෂ්ටිය තුළ පවතින්නේ ඒකින ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බව සියලුම රාතන් වහන්සේලා සාක්ෂි දරනවා. මේකින ආර සමුදය තුළ පවතින්නේ අපේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පමණක් බව. එහෙනම් ඒකින ධර්මතාවයේ දැන් අපි වඩන්නට ඕනේ, මේකින ආර්ය මාර්ගය අපි ගමන් කරන්නට ඕනේ. අසකන දිව නාසය සමසිත හැම මොහොතක් ගානේ මේකින ආහාරය තුළ, ආහාර දෘෂ්ටිය තුළ ගනුදෙනු කරනවා, ක්‍රියාත්මක වෙනවා. හැම මොහොතේම ආහාර සමුදය දකිනවා, ආහාර නිරෝධය දකිනවා, ආහාර නිරෝධගාමිනී ප්‍රතිපදාව දකිනවා. ඒ කියන්නේ මේ ආහාරවල ඒක කබලින් ආහාර වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මනෝ සංචේත ආහාර වෙන්න පුළුවන්, ස්පර්ශ ආහාර වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විඥාන ආහාර වෙන්න පුළුවන්. ආහාර වර්ගයෙන් හතරෙන් මොන ආහාරය වුණත් ඒකට තණ්හාවක් ඇති වුණාම, තණ්හාවක් පැවතුණාම ඒ තණ්හාව තමයි ආහාර තණ්හාව කියලා කියන්නේ. ඒකේ සම්මාව දැක්කාම එතකොට අපි කියනවා ඒ ආහාර සම්මාව දැක්කයි කියලා. ඒක නිදාස් වුණාම අපි කියනවා ආහාරයෙන් නිරෝධ වුණයි කියලා. එහෙනම් ආහාරවලට තණ්හාව ඇති වුණාම, සතර ආහාර පිළිබඳව කෑදරකම තණ්හාව අපි තුළ පැවතුණාම, අපි ආහාර සමුදය නඩත්තු කරනවා. ඒක තුළ සම්මාව දැක්කේ නැති වුණාම, ඒ සම්මාව තුළ අපි පීඩෙන්න නැති වුණාම, අන්න එතකොට ඒ කියන සතර ආහාරයේ නිරෝධය නඩත්තු කරනවා. ඒක නිදාසෙන්ද බැරි වුණාම ආහාර නිරෝධගාමිනී පටිපදාව නඩත්තු කරනවා. එනම් මේ කියන ධර්මතාවය අපගේ සෑම මොහොතක් ගානේ, සෑම සණයක් ගානේම අපේ ජීවිතයේ පවතින ධර්මතාවයක්. එනම් මේ ධර්මතාවය දැන් ඉඳලා වඩන්නට ඕනේ, මේ මොහොතේ ඉඳලා වඩන්නට ඕනේ. මොහොතක් පාසා රාතන් වහන්සේලා බවට අපි පත් වෙන්නට ඕනේ. අපගේ පුතුජන ජීවිතයේ අවසාන දවස, අපි මේ සම්බුද්ධ ශාසනයේ පුතුජනෙක් වශයෙන් ගත කරන අවසාන මොහොත මේක. එනම් මේ කමඨාන වඩලා, මේකේ ආර්ය මාර්ගයේ ගමන් කරලා, ඒකාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිනිවන් පාන්න දැන් ඉඳලා මේ කමඨාන වඩන්න. එහෙනම් මේ කමඨාන තුලින් ලබාගත්තා වූ අවබෝධය, දැනුම, මේ තුලින් ලබාගත්තා වූ සම්මා දිට්ඨිය මේ ලබාපු මිනිසත් බවේ රාත් වෙලා පිරිනිවන් පාන්න, අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම මේ ධර්මයේ කමඨාන හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.